තමන් රැකියාවක් කර වචනයක් කතා කරන්න ගමනක් විමනක් ගියත් වෙන කෙනෙකුට උදව්වක් කළා වෙන කෙනෙකුට බැන්නා ඒ හැමදේම කරන්නේ Taman ධර්මයෙන් තුළ පිළිහිටන් සිටීමෙන් ඒක තමයි මේ කෙනාගේ තියෙන ලක්ෂණය මොකද ඔහුට වටිනාම දේ තමයි මේ දුකේ නිදහස් වීමේ මාර්ගය අනිත් කිසිම දෙයක් ඔහුට ඇත්තට වටින්නේ නැහැ Taman ලොකු ගැටලුවක් මේ තියාගෙන ඉන්නේ හරියට ලොකු අසනීපයකට තම ප්‍රතිකාරයක් කරගෙන ඉන්නවා වගේ ඒ නිසා Taman ලොකු ඇඟේ ලොකු අසනීපයක් තියෙනවා නම් නිතර බෙහෙත් පෙත්ත ළඟ තියාගෙන තමයි ඉන්නේ නැත්තම් කරන්නේ හැදෙනවා ඒ නිසා කලන්ත නොහැදෙන විදිහට නිතරම බෙහෙත් පෙත්ත ළඟ තියාගෙන තමයි Taman ඉන්නේ ඒකට මේ අවබෝධය සහිත ප්‍රතිකාරය Taman ළඟ තියාගෙන තමයි හැමදේම කරන්නේ නැත්තම් Taman ලොකු හානියක් වෙන පිළි එක Taman දන්නවා Tamanට මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන එක විතරක් නෙවෙයි සමාන සුගතිගාමී වෙන්න පුළුවන් නමුත් ඊට වඩා මේ සම්මුද සංසනය Tamanට පිළිහෙන්නේ නැති විදිහට Taman ස්ථාවර පදනමක් දාගන්න ඒක තමයි මුගේ තියෙන ලක්ෂණය. ඔහුට මේ ජීවිත කාලය අවසන් වුණත්, ඔහු ඊළඟ තැනදී හැරෙ මේ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න පුළුවන් ස්ථාවර තැනකට ඔහු යන්න තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නවා. ඒක තමයි මුගේ තියෙන ලක්ෂණය. දැමිට මේ ජීවිත කාලේ අපිට බැරි වෙන්න පුළුවන්. බැරි වුණත් ඔහුට සසරේදී හානියක් නොවන විදිහට, පල්ලයට නොවැටෙන විදිහේ, දුකටින් නොවන විදිහේ ස්ථාවර පදනමක් උදා ගන්නවා. සංඛාර උපත්ති කියලා සූත්‍රයක් තියෙනවා. සංඛාරෝපපති සූත්‍රයේදී දැක්වෙනවා යම් කෙනෙක් මේ සත්‍යහරි ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙනවා නම් ශ්‍රුත විඥානෙ ලබාගෙන තියෙනවා නම් ප්‍රඥාව දිනු කරගෙන තියෙනවා නම් ඒ තැනට තමන්ගේ ඉපදෙන තැන තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. ඔහුගේ සුගතිය තමන්ට තීරණය කරන්න පුළුවන්. තමන් ඉපදෙන ප්‍රදේශය වුණත් තමන්ගේ ජාතිය වුණත් තමන්ට තීරණය කරන්න පුළුවන්. මේ ගුණ දහම් වඩලා ඔහුට ඉන්න නම් මං ඊළඟ ආත්මභාවයේ අහවල් රටේ ඉපදෙලා මට ලොකු සේවයක් කරන්න පුළුවන් කියලා අහවල් භාෂාව මවගසින් විදියට කතා කරන්න පුළුවන් විදියට ඉපදෙලා මට සේවයක් කරන්න පුළුවන් කියලා කියන්නේ මම ප්‍රාර්ථනායි කියනවා. ඔහුට ඇතැමිට වරප්‍රසාදය ලැබෙනවා. ඇතැමිට ඔබ ඉපදෙලා තියෙන එහෙම වෙන්න පුළුවන්. ඔබ මවගස් සිංහල භාෂාවෙන් ඉපදුනේ ඒ ප්‍රාර්ථනාව වෙන්න පුළුවන්. මේ කාලෙම දෙවිදම් ධර්ම දේශනා සඳහන් වෙන භාෂාව සිංහල භාෂාව නිසා මම කොහොමද සිංහල ජාතිය ඉපදෙන්න ඕන කියලා ඔබේ ප්‍රාර්ථනාව ඉදිරිචය දෙමිද? තව කෙනෙකුට හිතනවා නම් අවුරුදු 50 කීප දෙනකොට චීන භාෂාවේ මුල් භාෂාව වෙන්නේ කියලා. ඔබ ඊට පස්සේ ඒ භාෂාව මවගස විදියට ඉගෙනගෙන ඉපදෙන්න පුළුවන් පරිසරයක ඉපදෙන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රාර්ථනා ඇතුව හිටියොත් පින්නතුනි අපේ මේ ධර්ම මාර්ගයේ හිටියොත් අපිට ලොකු රැකවරණයක් තියෙනවා. අන්නේ රැකවරණය. ඒ ආශාව උපරිම දාගෙන මෙලොවට බිහි වෙන කෙනෙක් තමයි බෝසත්වරයෙක් කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවසාන වතාවට ලෝකෙ ඉපදෙනකොට උන්වහන්සේ ඉපදෙනාට දීපය, ද්වේෂය, දේශය, ඒ රටේ ප්‍රදේශය, ඒ වගේම කාලය, කුලය, මව මේ පහම තීරණය කළා. සම්පූර්ණයෙන්ම Taman තීරණය කළේ මට තමයි ඉපදෙන්නේ. ඒ නිසා මේ මට්ටම් වෙනකන් අපට යම් කිසි මට්ටම් වලින් අපට තීරණ ගන්න පුළුවන්. අපේ මේ ධර්මයේ තුලදී මේ කුසල ආනිසංස විදියට විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම වැඩීමේ ප්‍රතිඵල විදියට ශ්‍රද්ධා දී ඉන්ද්‍රිය ධර්ම වැඩීමේ ප්‍රතිඵල විදියට සාමාන්‍ය සුගති විතරක් නෙවෙයි ඒ සුගතිය තුල ඒ කාලය තමයි ලබන්නේ පුළුවන් ඉතලම වාසිය ලබාගෙන තමයි අපි ඉපදෙන්නේ. යම් විතර රටක ඉපදුණා ඇතැමිට දුකින් කුලේ ඉපදෙලා බොහොම සමාජ සම්මත විදියට අප්‍රසාදිත ලක් එක කුලේ ඉපදෙලා තියෙනවා නම් ඒ අවස්ථාවට අපිපත් වෙන්නේ. ඒ වගේම ඔක්කොම මුදවලා ලෝකෙට සේවය කරන්න පුළුවන් විදියට තැනක තමයි ඉපදෙන්නේ. ඉතින් මේ සියලුම පහසුකම් අපි මේ ලබාගත් අවස්ථාව. ඒ නිසා ආයේ මේ සියලුම සම්පත් ඇතුව ආයේ මේ වගේ තත්ත්වයකට එනවා කියන එක ආයේ අපිට හිතන්න ඉන්නවද නැහැ. කොතනින් හරි මිස්සෙන්න පුළුවන් අපිට නේ. ඒ නිසා මේ වගේ ඔක්කොම පහසුකම් ටික ආයේ ලැබෙයි කියලා නම් හිතන්න බැහැ කාලෙකට. ඒ නිසා මේක අහිමි වෙන කලින් ලබා ගන්න පුළුවන් උපරිම වාස්තික ලබා ගන්නට ඕන අපි. මනස ලෝකයක තත්පරයක් හරි මේ පහසුකම් ටික ඇතුළු ජීවත් වෙන එක ලොකු භාගයක්. සාමාන්‍ය කෙනෙක් විදිහට නෙවෙයි. ආබාධිතව ඇඳට හිටියද ජීවිත කාලේම කන් දෙක නෙනව නම් සිහිය තියෙනව නම් ඒ ඇති. සමාජ අපේ මොදෙම ඔක්කෙන් අසනීප වෙලීම අපට හිතෙනවා නේ ඉතින් දුක් විඳිනව නේද කියලා පොඩ්ඩක් අද දුක් වෙන්නේපා. ඊයට සීකල පනාව තියෙනවා නම් දුක් වෙන්න එපා. සීකල පනාව නැත්නම් කරන්න දෙයක් නැහැ. සිහිය තියෙනවා නම් එයාට ධර්මයෙන් හැම මොහොතකම ප්‍රතිඵල ගන්න පුළුවන්. මනස ලෝකේ ඉන්න එක දවසකදී එයාට කැමිට ආත්ම භව 100 ගානකට කුසල වඩ ගන්න පුළුවන්. ඒ නිසා තමයි සතර අපායේ විශේෂයෙන් නිරේ දුක් විඳින සමහර සත්‍යයන් කෑ ගහලා කියනවලු. අනේ මට මනස ලෝකේ එක දවසක් දෙන්න මනස ලෝකේ යන්න. මේ තියෙන සියලුම කර්ම ටික දුර වෙන මම පින් කරගෙන එනවා කියලා. නමුත් මනස ලෝකේට ආවට පස්සේ සමහර විට එක දවසක් ගෙවා ගන්න හරි අමාරුයි. කම්මලී කියලා කියනවා, පාළුයි කියලා කියනවා. නමුත් වෙනතුනි මේ අවස්ථාවීට වඩා මහගේ සම්පන්න අවස්ථාවක් අපි කරගන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සඳහා තමයි වෙනතුනි අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ. ඉතින් අපි මුලින් සඳහන් කළේ සතර සතිපට්ඨානෙන් කායනුපස්සනාව මුලින්ම සඳහන් කර විදියට සතිපට්ඨානය තුළ තියෙනවන ප්‍රධාන ලක්ෂණ දෙකක් අපි සාකච්ඡා කළා. ඒ මොනවද? සීලය පිරිසිදු වෙන්න ඕන, දෘෂ්ටිය ඍජු වෙන්න ඕන කියලා. ඒ නිසා හැකියාවෙන් දුරට කායික වාචික සංවරය ඇති කරගන්න, ඒතර දෘෂ්ටිය ඍජු කරගන්න කියලා කියන්නේ. මේ ඇත නැත සාස්ෘත උච්ඡේද කියන දෘෂ්ටියකට නොවැටෙන විදිහේදී පරිසම්පාද න්‍යාය පදනම් කරගත් ධර්ම තමන් ඇති කරගන්න ඕන. හේතු නිසා මේ අත්දැකීම ඇති වෙනවා. හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුදෙනවා කියන දැක්ම තියෙනට ඕන. එහෙම වුණොත් ඇත කියන අන්තයේ සාස්වත අන්තයට යන්නේ නැහැ, නැත කියන උච්ඡේද අන්තයට උ යන්නේ නැහැ. ඒ දෙකම මේ දේශ මාධ්‍යයෙන් ප්‍රතිපදාවට හමු වෙනවා. මධ්‍ය ප්‍රතිපදාව විස්තර කරන විශේෂයෙන් විස්තර කරපු සූත්‍ර තියෙනවා. මධ්‍යී සූත්‍රය වෙන සූත්‍රයක්. ඒ නිසා බොහෝ විට අපි නොයෙක් විදියට දෘෂ්ටට අහුවෙලා ඉන්නේ. අපි ඉදිරියේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන වගේ ගැඹුරු සූත්‍රයන් හරියටම පැහැදිලිවම දෘෂ්ටවලට නැවැතෙන විදියට පැහැදිලිවම මාර්ගය යන්න පුළුවන් විදිහේ කරුණ අපි ඉදිරියේ තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊනුතින අපි කායනුපස්සනා වලදී වැළුවේ දැන් අනිත් අනුපස්සනා ටිකත් අපි වෙලාව තියෙන හැටියට ටිකෙන් ටික ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊනුතුනේ සඳහා සෝදානම් වන්න අපේ මුලින් කායනුපස්සනාව කොටස් 6ක් යටතේ වැළුව ඔබට මතක ඇති. අපි ඒ භාවිත කිරීමේදී 6ම වැළුවා. ඔබ සිහියෙන් ඉඳේ නම් ඔබට තේරෙන්නේ නැතිනේ. දැන් ආනාපාන සතිය ගැන හිතාගෙන ඉන්නේ දේක කළා. ඊට පස්සේ තමන් වාඩි වෙලා ඉන්නවා කියන එක ගැන හිතනකොට ඉරියාපතේ. වාඩි වෙලා ඉන්නකොට ඔළුව ගහන්න වෙනවා නම් ඒ සිහියෙන් ඔළුව ගහන්න කිව්වේ එක මොකද්ද? සම්ප්‍රඥාන. ඊළඟට ධාතු මනසිකාරය. අපි සතර මහා භූත රූප ගැන හිතුවා. ඊට පස්සේ අර සැකිල්ලගෙන බැලුවා පටිච්චෝල මනසිකාරය. ඊට පස්සේ අර ශරීරය මරණයට පත් වුණාට පස්සේ අවස්ථා ටික බැලුවා. ඒක නවතිව ටික. අන්න ඒ විදිහට බේන තුනේ ඔක්කොම පියවර ටික ගියා. ඒතර මෙයාගේ පුරු කරවන්නේ බේන තුනේ. බුදුදහම උතරජන වහන්සේගේ විශේෂ පැතිය තුළ අපි මේ හික්මෙන් ඉගෙන ගන්නවා. මේක දැන් අපට රැකවරණේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විශේෂ හැසිරෙන්න. Live in your father's field. ඔබේ තාත්තගේ කුඹුරේ ජීවත් වෙන්න කියලා. ඒතර අන්නේ කුඹුරේ ජීවත් වෙන ඒ වපසරිය තමයි අපි හඳුනාගන්නේ. වටේට වැටක් දාපු මැද සත්‍රීයක භූමියක් තියෙන වැටේ ගියා කියොත් කරදර. හතුරන්ට අහු වෙනවා, අනතුරු වලට අහු වෙනවා. ඒ වැට බැඳලා තියෙන එකේ මැද ඉන්න තැන් ටික ගැන තමයි මේ හඳුනාගන්නේ අපි. ඒකේ කොටසක් තමයි ඒක පැත්තක පීඩංගණයක් තියෙනවා. එක පැත්තක නානලින් එහෙම තියෙනවා, තා පැත්තක කඩවල් තියෙනවා, කෑම ගන්න පුළුවන් එහෙම. ඒව දැන් දැන තමයි දැන් මේ ටික ටික ඉගෙන ගත්තේ. දැන් කායනපස්සනාව කියන එක කොටසක්. මේ පැත්තේ මාකට් එහෙම තියෙන බඩු එහෙම ගන්න තියෙන පැත්ත කෑම දීනවා. දැන් තා පැත්තක් තියෙනවා විනෝද කාලය ගත කරන්න ඕන පැත්ත. ඒ වගේ එක එක පැති තියෙනවා දැන් මේ ෆීල්ඩ් එකේ. දැන් ඒ ටික තමයි දැන් මේ ටික ටික ඉගෙන ගන්න. ඒත් මේ හතර ඉගෙන ගත්තට පස්සේ යා මේ ටිකේම තමයි ඉන්නේ. යාට ජීවිත කාලෙම මේ ටික ඉන්න පුළුවන්. මේ ටිකෙන් ඉන්න පුළුවන් විතරක් නෙවෙයි එයාට මේකෙන් එහාට යන කිසිම අනුසරක් නැවෙන විදිහට එයාට සම්පූර්ණ රැකවරණයක් ලබා දීමෙන් නිකරයි. ඒ වගේම එයාට ජීවිතේ හැම මොහොතකම අවදින් ඉන්න වෙලාව විතරක් නෙවෙයි නිදාගන්න ඉන්න මොහොතේ පවාම එයා මේ සතර සතිපට්ඨානය තුළ පුහුණු කරවලා එයාට මනසට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව රැකවරණය දෙන්නයි මේ සතර සතිපට්ඨානයේදී. එනිසා සතිපට්ඨානේ වැඩෙනකොට අනිත් පැත්තෙන් සමතේ වැඩෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥා වැඩෙනවා, අනිත් පැත්තෙන් ඒක ප්‍රතිඵල දකින්නකොට වීරිය හට ගන්නවා, ඒ වේරේ හට ගැනීමත් එක්ක අනිත් පැත්තෙන් ප්‍රතිඵල දකිනකොට බුදුහාඳුර ගැන ලෝකෝ ශ්‍රද්ධාවක් හට ගන්නවා. එතකොට මේ මොනද වැඩෙන්නේ? මේ මොන මේ වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්ම. එතකොට සතිපට්ඨානය තමයි සෙන්ටර් එක මැද. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. පහේ මැද තමයි සතිය. එතකොට සම්මා සතිය ඉන්නකොට සම්මා සතියේ ඉන්නකොට ඒ පැත්තෙන් සමතේ දිනු වෙනවා. අනිත් පැත්තෙන් සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති කියනවා. ප්‍රඥාව දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාය ප්‍රතිඵල වෙනවත් එකම දුක නිදහස් වෙනත් එකම තව තවත් ඉදිරියට යනවා කියලා එනර්ජි එකක් හට ගන්නවා. මේ ඔක්කොම ප්‍රතිඵලත් එක්ක හිතේ සතුට වැඩි වෙනකොට මේ ටික ඔක්කොම මට දැකලා බුදුහාඳුනේ නිසා නේද, ධර්මයේ නිසා නේද, සංඝයාගේ නිසා නේද කියලා ඔක්කොම ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඉතින් මේ පහ තමයි යගේ ජීවිතේ ලෝකෝම ධනේ බවට පත් වෙන්නේ. මේ පහෙන් දිනු වෙච්ච කෙනා තමයි පින්නතින දිනු වෙච්ච ප්‍රමාණය තමයි අපට සතර ජීවිතයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැවුණාම අපි දැන් බලන්නේ මේ පහ තමයි බලන්නේ. මේ පහ කොච්චර දුක දිනු කරපු කෙනෙක්ද කියන එක තමයි වහන්සේලා බලන්නේ අපි දැන්. ඒ නිසා මේ පහ දිනු කිරීම තමයි අපේ අවසාන ප්‍රතිඵලය. හොඳයි පින්නතින අපි නැවත වතාවක් ආයන පස්සනාවෙන් පටන් අරගෙන ඊට පස්සේ වේදනා පස්සනාව කරා අපි වුණ කරන් යන්නේ. ඉතින් ඔබ ඒ සඳහා සූදානම් වෙන්න. දැන් මෙතෙන්දී පින්නතුනේ කාරණයක් තියෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා. දැන් සුඛ දුක්ඛ කියන කාරණාවලදී සැප දුක කියන එක එක තැනකදී සාමාන්‍යයෙන් තමන්ගේ කය සිත කියන දෙකටම සැප දුක් කියන එකක් කියනවා. සමහර තැන්වලදී සෝමනස්ස දෝමනස්ස කියලා වේදනා විස්තර කරලා තියෙනවා. එතකොට සැප දුක් සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා ගන්නකොට සැප දුක් කියන දෙක කායික පැත්තට යන්නේ, සෝමනස්ස දෝමනස්ස කියන කාරණා මානසික පැත්තට යන්නේ. අදුක්කම සුඛ කියන එක උපේක්ෂාව දෙකටම පොදුවේ යනවා. නමුත් සමහර තැන්වලදී සුඛ දුක්ඛ අදුක්කම සුඛ කියන තුනට විතරක් බෙදලා තියෙනවා. එතෙන්දි දක්වනකොට කියන්නේ සුඛ දුක් කිව්වහම කායික මානසික දෙපැත්තමයි කියනවා. වේදනාව ගැන එක්තරා අවස්ථාවකදී දෙදෙනෙක් අතර පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. එක්කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ කාලේ බුදුහාමර වේදනා ත්‍රිවිධ වේදනා විතරයි කියන්නේ කියලා. තව කෙනෙක් කියන නෑ පස් ආකාරයකට බුදුහාමුදුරු කියනවා කියලා පහක් කියනවා කියලා. මේ දෙන වාද කරගත්තා. බුදුහාමුදුරු කියන මන් තුන් ආකාරයකටත් කියනවා, පස් ආකාරයකටත් කියනවා, හය ආකාරයකටත් කියනවා, අට ආකාරයකටත් කියනවා, දොළොස් ආකාරයකටත් කියනවා, 24 ආකාරයකටත් කියනවා, මං 108 විදියකටත් කියනවා ඒක. සමහර අය කියනොත් මේක කොටසක් දැනගත්තොත් එයා හිතනවා මේ ධන්න ටික විතරේ තමන් ධන්න ටික විතරමයි හරි කියලා. වෙනත් නිහම ඉක්මන් කියනවාට යන්නේම ධර්මයේ ළඟදී. අපි දන්නේ කොහොමද කියන්නේ? එක එක න්‍යායවලින් බුදුහාමර දේශනා කළ තියෙනවා. සමහර අයට විවිධ න්‍යායවලින් ප්‍රයෝග කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා තමන්ගේ දේ විතරයි මහාරේ, අනිත් දේ විතර අනිත් වැරදි කියලා ඉක්මනට තීරණ ගන්න යන්න හොඳ නැහැ. ධර්මයේ තුලම ත්‍රිපිටකයම කියවනකොට අපිට මේව තැන් තැන්වල ජහු වෙනවා මේක ගැන විස්තර. දැන් උදාහරණයක් ඇරෙල කෙනෙක් කියනවා මම ගැන මෛත්‍රිය වඩන්න එපා. වැඩුවා තාත්ම සංඥාව වැඩි වෙනවා, සක්කාය දිටේ වැඩි වෙනවා, අනිත් ඇගෙන විතරක් මෛත්‍රිය කරන්න කියලා. නමුත් එහෙම නෑ පින්නතුනි. අහං අවේරෝ හෝමි කියන එක ඍජුව බුදුහාමරෙන් වචන වලින් නැතුණාට බුදුදහම තුළ ඒකට අදාළ කරුණු දැක් වෙනවා. අත්තානං උපමං අත්තානහන එන ගාතේ වගේ කතා තියෙනවා. තමන් ගැන තමන් දිනු කරන්නේ නැති කෙනා, තමන් ගොඩේ නැති කෙනා, අනිත් කෙනා ගොඩ ගන්න කොහොමද කියලා සඳහන් වෙනවා. ඒ නිසා බුදුහාමරන් වචනේ නැතුණාට ඒ දහමට එකඟ කරුණු වෙනත් කෙනෙක් වචන වලින් කිව්වොත් ඒකත් සුභාසිතේ විදිහටම බුදුදහමයි පිළිගන්නවා. ඒ නිසා යා බැහැර කරන්නේ නැහැ. පෙළ දහමේ බුදුහාමරන් දර්ශනයට එකඟ නම් ඒක අපිට බැහැර කරන්න බෑ. ඒකත් සුභාසිතයක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. එයිසයි තැන්වලදී අපි නොනැති වෙන්නට ඕන. ඉතින් හොඳයි පින්නතුනි අපි දැන් ওই කාරණා සඳහන් කළේ සැප සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන තුනේ පහේ වෙනසයි අපි කතා කරන්නේ. පින්තුනේ කිව්ව එක තේරුණාද මන් දන්නේ නැහැ. පස්සේ නැත්තම් දැනගෙන ඉන්නේ ගැහණි සාකච්ඡා කරනවාගෙන දැනගන්න. සැප දුක් උපේක්ෂා කියලා විතරක් තියෙන කොට තුනක් විදිහට විතරක් තියෙනකොට සැප දුක් කියන්නේ කායික මානසික ඔක්කොම සැප දුක් දෙකට විතරයි කියන්නේ. ඒතකොට සෝමනස්ස දෝමනස්ස සුඛ දුක්ඛ කියලා හතරක් වශයෙන් තිබුණොත් එතන ඒ කියන්නේ සුඛ දුක් කියන එක කායික පැත්ත, සෝමනස්ස දෝමනස්ස කියන එක මානසික පැත්ත ගැන වෙන් කළා තියෙනවා. දැන් නාම රූප ගැන කිව්වත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ තව දැන එක දැනග කියනවා නාම රූප විඥාන කියන සත්‍ය විස්තර කරනවා. තව දැනග බුදුහාඳුරෝ යක්ක නාමංජ රූපංච අසේ සම්උපරොජ්ජති කියන සම්පූර්ණ පුද්ගලයා නාම රූප දෙක විතරක් විස්තර කරනවා. දැන් එකක් විතරක් දාන කෙනෙක් කියනවා බුදුහාමුදුරු නාම රූප කියලා විතරක් කියලා නැහැ. බුදුහාමුදුරු නාම රූප විඥාන කියලා සත්‍ය විස්තර කරලා තියෙන්නේ. නාම රූප කියලා විතරක් කියන ඒවා මිත්‍යා දෘෂ්ටියක්. එහෙම නැහැ වෙනතන. නාම රූපයන් වචන දෙකෙන් විතරක් බුදුහාමුදුරු සත්‍ය විස්තර කරලා තියෙන සමහර තැන්වලදී. එතකොට නාමය යටතේ ස්කන්ධ හතරමයි කියනවා. රූපය යටතේ රූපස්කන්ධයයි කියනවා. සමහර තැන්වල නලකලාප සූත්‍රය වගේ තැන්වල නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා විස්තර කරගෙන එතෙන්දී නාමය කියන එකට වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනයි තියෙනවා. රූපය කියන එකට රූපස්කන්ධයයි තියෙනවා. විඥාන කියන එකට විඥාන ස්කන්ධය වෙන් කළා තියෙනවා. ඒ නිසා ඒ තැන්වලදී ඒ කොටස් එකට අරගෙනක් තියෙනවා, වෙන් කළා අරගෙනක් තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන ඒ සන්දර්භයේ කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න. එහෙම වුණොත් අපි ගැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ගැටෙනවා. ඒ නිසා තමයි අපි විවිධ න්‍යායවලින් ධර්ම ශ්‍රවණය කිරීමට අපට අවශ්‍ය වෙන්නේ. ඒක අපට වඩා ප්‍රයෝජනවත් වෙනවා. හන්දෑ පින්නතින අපි ආනාපාන සතියෙන් උපයෝගී කරගෙන මේ ධර්මපස්නාවට යන්නේ සූදානම. මොකද ඒකට හේතුව මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය දැක්වෙන්නේ ආනාපාන සතියේ කායන පස්සනා කොටස විතරයි. හැබැයි ගිරිමානන්ද සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, ආනාපාන සූත්‍රය වැනි තැන්වල ආනාපාන සතිය ක්‍රම 16කට දැක්වෙනවා. අදන් හතර බැණි අපි කලින් මේ කලින් වැඩසටහන සාකච්ඡා කරා. ඒත් ආනාපාන සතිය අරහතෙන් අපි නවතින්නේ නැහැ. තව අපිට ඉදිරියට යන්න පුළුවන්. අනිත් වේදන පස්සනාදී අනිත් කන පස්සනා වඩන්නත් ආනාපාන සතිය උපයෝගී කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අර අපි මුලින් සඳහන් කළ ධාතු මනසිකාරය ආදී කරුණුවලින් හිත සමාධිමත් කරලා මේ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා විවිධ න්‍යායවලින් තියෙනවා මේව තමයි ඇත්තෙම කියන දේ නැත්නම් විවිධ න්‍යායවලින් අත්හදා බලන්න ඕන. ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම විවිධ ක්‍රමවලින් අත්හදා බලන්න මේවා. අත්හදාම බලන්න බැරි වුණත් අඩුම ගානේ තමන් දන්න කරුණු විවිධ පැතිවලින් හිත හිත බලන්න, සම්පයා කරගෙන බලන්න, යාළුවොත් එක්ක කතා කරන්න. එතකොට තමයි මේ අවබෝධය දෙන්නේ. එතකොට ඒක ධර්ම සාකච්ඡාවට ඉදිරියට. ඒකත් විමුක්තායතනයක්. ඒක හිතේ තියාගෙන විමසන්න බලාගෙන කවදා හරි කෙනෙක් හම්බුනා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා හැංගීම හරි තියාගන්න. දැන් මේ මනහත්ත්ව ප්‍රශ්නයක් කියන්නේ කාලයක් හිතේ තියෙන එකක් නෑ නේද? එතකොට ඒව කවදා හරි අපිට निराකරණය වෙනවා. එතෙන් තව හඳු කෙනෙක්ගෙන් අහුවොත් ඔයකට වඩා පැහැදිලි කළ දෙයක් සමහර විට. දැන් ශාමාර්ථය තියාගෙන ප්‍රශ්නයක් අහුවොත් ඇත්තම කාලයක් අපේ හිතේ තියෙන ප්‍රශ්න අපි අපටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපි තව දැන කෙනෙක් අමන අපිත් අහලා දැනගන්න. සමහර තව සූත්‍රයක් කියවනකොට අහුවෙනවා දැන් මට. ඉතින් ඒකත් දැනගන්න වෙනවා. හොඳයි පින්තුනි, අපි සූදානම් වෙමු භාවනාව සඳහා. තමන් සිටින ඉරියව්ව ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ශරීරය තමන් පහසු ඉරියව්වක තියාගෙන සැහැල්ලුවෙන් තමන්ගේ පිටාම සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ තියාගන්න. උඩුකය ඍජුව තබා ගැනීම, වම් අත මත දකුණු අත තියාගෙන මහ පටැඟිලි දෙකේ සමීපයෙන් තියාගෙන තමන්ගේ ශරීරය ගැන ඉරියව්ව ගැන හොඳට සිහියෙන් ඉන්න. පාදාන්තයේ පටන් සිරස දක්වා තමන් ඉඳගෙන සිටින ඉරියව්ව ගැන හොඳට සිහි කරන්න. නාසය ආශ්‍රිතව තමන්ගේ සිහිය සති නිමිත්ත තුළ තියාගන්න. මම දැන් වර්තමානයේ තුළ මගේ සම්පූර්ණ අවධානය සිහිය මා පවත්වා ගන්නවා. නාසය ආශ්‍රිතව සිහි පිහිටුවා ගැනීම, ස්වාභාවිකව සිදුවන හුස්ම ගැනීම හා සිටි කිරීම ගැන මාගේ අවධානය මම යොමු කරනවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් මම හොඳට අවධානයෙන් ඉන්නවා. හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව මම සම්පූර්ණ අවධානයෙන් පසු වෙනවා. වර්තමානයේ තුළ සිත තබා ගැනීම, හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පාමුලට නුවණින් දකිනවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව මා සම්පූර්ණ ආධානය පවත්වා ගන්නවා. මේ හුස්ම ගැනීම හා පිටකිරීම කියන්නේ මගේ ශාරීරික ක්‍රියාවලියක් නේද? මේ ශරීරය හටගත්තේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට නේද කියන අවබෝධය මට ලැබෙනවා. ආහාරයෙන් හට ගැනීමෙන් හටගත් මේ ශරීරය ආහාරයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් නේද කියලා මට හොඳට මොනින් වැටහෙනවා. ආනාපාන සතිය තුළ සිත තැන්පත් වීම සමගම මගේ සිතට ප්‍රීතියක් දැනෙනවා, මගේ සිතට සතුටක් දැනෙනවා, මගේ කයට සැහැල්ලුවක් දැනෙනවා, ඇතැම් විට මට ශාරීරිකව අපහසුවක් දැනුණත් ඒ අපහසුව නිරාමිස වූ සුවයක් නේද කියලා මට හැඟීමක් ඇති වෙනවා. නිරාමිසං වා දුක්ඛං මාමි මගේ ශරීරයෙන් දැනෙන වේදනාව වලද දැනෙන්නේ මානසික දියුණුව ලබා ගන්න යන ගමනකදී නේද කියලා මට සිතුවිල්ලක් ඇති වෙනවා. වේදනා ගැන හොඳ අවබෝධයෙන් මගේ කයට දැනෙන සිතට දැනෙන සැප දුක් ආදී වේදනා ගැන මම හොඳ අවබෝධයෙන් ආස්වාද ප්‍රසාරයේ තුල තවත් මා හිත තැම්පත් කරගන්නවා. මගේ සිතට නිරාමිස වූ සුවයක් දැනෙනවා. මගේ හිතට දුක් සැප දෙකෙන්ම තොර වූ අදුක්කම සුඛ වේදනාවක් දැනෙනවා. ඒ සැප දුක් උපේක්ෂාදී දැනෙන වේදනා ඒ ආස්ථාවට දැනෙන වේදනා මා හොඳට හඳුනා ගනිමින් තවකවත් මා ආනාපාන සතිය තුළ හික්මෙනවා. සිතට කයට දැනෙන සැප දුක උපේක්ෂා නිවේදනා හොඳට හඳුනා ගනිමින් ආස්වාද ප්‍රසන්න සිහිය තුළ වර්තමානයේ මාතා දරණ සිහිය පිළිබඳව මගේ සිතට කයට දැනෙන වේදනා ස්පර්ශය නිසා හටගත් වේදනාවක් නේද? ඒ වේදනා ස්පර්ශය නිරුද්ධ වීමෙන් නැතිවන දෙයක් නේද කියන හැඟීම අවබෝධයේ මනසට දැනෙනවා. පස්සපච්චය වේදනා ආස්වාස ප්‍රස්වාසයේ තුළ තාපවත් මාමාවේද සමාධිමත් කරගන්නවා. මගේ සිතට තරහියෝ සිතුවිල්ලක් එන විදිය බව මම හොඳට දන්නවා. වේදනාවේ සිතුවිල්ලක් එන විට ඒකත් මම හොඳට හඳුනා ගන්නවා. ද්වේෂ සහගත සිතුවිල්ලක් එන විට ඒ බවත් මෛත්‍රිය සහගත සිතුවිල්ලක් එන විටේ ස්වභාවයත් මම හොඳට හඳුනා ගන්නවා. සිත තැන්පත් කියන විදිය සිතේ තැන්පත් බව සමාධිමත් බව සාන්දරව අවබෝධයෙන් ඉන්නේ. මානෙන් මගේ කය ගැන වේදනාව ගැන මගේ සිත ගැන මා හොඳට අවධානයෙන් ඉන්නේ. ආනාපානසතිය පිළිපවා ගනිමින් මගේ සිත ක්‍රියාත්මක ආකාරයේ ඇති සැකීම මා දකිනවා. මාගේ සිත සමග ගැටෙන්නවත් ඇලෙන්නවත් යන්නේ නැහැ. ඒක තියෙන විදිහ මා හඳුනා ගන්නවා. නාන දේශ සිත විලියෙන් මගේ නයින් වෙනවා. මගේ සිත සමාධිමත් වෙන සිත මා හඳුනා ගැනීමම තවදුරටත් භාවනා කරනවා. ආස්වාස ප්‍රස්වාසයේ තුල හිත සමාධිමත් කරමින් මගේ සිත මං හොඳට හඳුනා ගන්නවා. මේ පහළ වෙන හැම හිතක්ම නාම රූප නිසා හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන ස්වභාවය යුක්ත අනිත්‍ය වූ දෙයක් නේද කියන මං හොඳට දකිනවා. හැම මොහොතකම පහළ වෙන සිත නාම රූප නිසා නේද හටගන්නේ. නාම රූප නිරුද්ධ වීමෙන් එතන මේක නිරුද්ධ වෙනවා නේද. ඒ සිත අනිත්‍ය වූ දෙයක් නේද. ඒ සිත අනාත්ම වූ දෙයක් නේද. ඒ සිත සත්‍ය පුද්ගලෙක් නොවේ නේද කියන මා හොඳට දකිනවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහියේ සිටමින් මගේ හිත හැම මොහොතකම ඇති වෙමින් නිරුද්ධ වෙන ආකාරය මම දකිනවා. මගේ ජීවිතය තුළ නිරතුරුවම සිදුවන්නේ මේ සිතේ හට ගැනීම නිරුද්ධ වීම නේද? රෝපාදී ස්කන්ධ පංචකයේ සමුදය වේ නේද කියන එක මට හොඳට තේරෙනවා. ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණක් නේද කියලා මට හොඳට දැන් තේරෙනවා. මගේ සිත තුළ අනිත්‍ය පිළිබඳව අවබෝධය සම්පූර්ණ මම පිළිවා ගන්නවා. අනිත්‍ය තුළ සිත පවතින විට මට කිසිදු දෙයක් ගැන ඇලීමක් හෝ ගැටීමක් නැහැ. මට මතක් වෙන සියලුම දේවල් ගැන, මට ඇසෙන දැනෙන හැම දෙයක් ගැනම මගේ හිතේ මැදහත් බවක් උපේක්ෂාවක් අඩගන්නවා. මගේ හිත දුකෙන් නිදහස් වෙමින් පවතිනවා. මගේ හිත එන්නම සැහැල්ලු වෙනවා. සිත දුකෙන් නිදහස් වෙනවා. මගේ සිත පිරිසිදු ජලයක් වගේ සුවඳැති මලක්සේ ඉතාම පවිත්‍රයි. ඉතාම නිදහස්. ජීවිතයේ හැම මොහොතෙම සිදුවන ස්කන්ධ පංචකයේ සමුදය වේම දකිනවා. ජීවිතය කියන්නේ හැම මොහොතකම සිදුවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම පමණක් නේද කියන ගැඹුරු අවබෝධය මා තුළ බැස ගන්නවා. සිතේ අනිත්‍යතාවය මට එන්නම ප්‍රකට වෙනවා. මගේ සම්පූර්ණ අවධානය මේ සිතෙහි ඇතිවීම හා නැතිවීම පිළිබඳව මා පවත්වා ගන්නවා. සමාධිමත් වූ හිතින් මානිතතාවයේ හොඳට නොනින් දකිනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාම රූප නිසා හටගත් මේ විඥානයේ අනිත්‍යතාවය හොඳට මා ප්‍රකට කරගන්නවා. ඒ අනිත්‍යතාවේ වඩ වඩාත්ම දිනු කරන අදහසින්, ඒ පිළිබඳව මා වීරිය යොදන අදහසින් මා තවදුරටත් කටයුතු කරනවා. ඒ අනිත්‍යතාවය පිළිබඳව සිහිය හොඳට පාත්වා ගනිමින්, ඉතාම සතිමත්ව ඉතාම නුවණින් මා දැන් මගේ දැක්ම විවර කරනවා. සාදු සාදු සාදු. අද පින්තුනි අපි මේ සතරසතිපට්ඨානයි කාරණා වලින් කායපස්සනාවත් වේදනාපස්සනාවත් චිත්තාපස්සනාවත් වඩපු අවස්ථාව ආනාපාන සතිය ආශ්‍රිතව සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමය සහ සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමය අතර සුළු වෙනසක් අපට දකින්න ලැබෙනවා. පින්නදන කියන්න පුළුවන් මොකක්ද කියලා? ආනාපාන සතිය වැඩෙනකොට සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමයයි. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨානෙ වැඩෙන විදිය අතර වෙනසක් දකින්නවද? මොකද වෙන්නේ? ඒකත් උත්තරයක් තමයි. හොඳයි. ආනාපාන සතියේදී අර එක ගැඹුරට යන ගතියක් තියෙනවා. අරකේ වා කරමු ජීවිතයේ සියලුම අධ්‍යයනයේ මේකට අරගෙන එකට වඩන විදියක් තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. හොඳ නරක දෙපැත්ත මේක. දැන් දුක් වේදනා සුඛ වේදනා යනවා. ඊළඟට සරාගම් වචිත්තම් වේදරාගම් වචිත්තම් දෙපැත්තම යනවා මහා සතිපට්ඨාන සූත්‍රය විදිහට. නමුත් ආනාපානසති දෙවඩනකොට කොහොමද? දුක් වේදනා ගැන සඳහන් වෙන්නේ නැහැ. කෙලින්ම ආනාපානසති තමයි වැටගෙන සැප වේදනා හැත්තෙම යන්නේ. සුවදායි මාවත කියන්නේ. ඒ වගේම තරහ ගන්නවා චිත්තං සදෝ සම්මාචිත්තං ඒව ගැන කතා වෙන්නේ නැහැ. කෙලින්ම යන්නේ තමන්ගේ වේදනාවල සිටෙහි හොඳ පැත්ත තමයි යන්නේ. ඒක තෝරා බේරාගෙන ඉතාම හොඳ පැත්තෙන් විතරක් අනිත් ඒවෙන් බේරෙන විදියක් තමයි ආනාපාන සති සූත්‍රයේදී දැක්වෙන්නේ. ආනාපාන සති ඔස්සේ සතර සතිපට්ඨානෙම වැඩෙනකොට. නමුත් මහා සතිපට්ඨාන සූත්‍ර විදිහට යනකොට ඔක්කොම ටික බලමින් තමයි යන්නේ. දෙපැත්තම කම්පයා කර කර යනවා. ඒක තමයි හැදිලිම වෙනස. අනිත් කාරණේ තමයි චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව අතර තියෙන වෙනස. අපේ මහත්තයෙක් කලින් ප්‍රශ්න කරා, එතුමා පස්සේ ආයි මම හිතන්නේ මේ ධර්ම දේශනාව එතුමාට ප්‍රයෝජනවත් වෙන අපි මේ සඳහන් කරන්නේ. පිනතොට උනත් ගැටලු ඇති චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව අතර වෙනස මොකද්ද කියලා. කොහොමද විස්තර කරන්නේ කවුරු වැඩේ කොහොමද? චිත්තානුපස්සනාව කියලා එකක් තියෙනවා, ධම්මානුපස්සනාව කියලා එකක් තියෙනවා. මේ දෙකේ වෙනස මොකද්ද කියලා හිතින් කොහොමද කියන්නේ? ඔව්, ඇත්තම මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න. මොකද අපේ ප්‍රධාන ගැටලුව ස්කන්ධ පංචකය පිළිබඳ තියෙන අනවබෝධය. ස්කන්ධ පංචකය ඕන කෙනෙකුට පහළ වෙනවා. කෙලෙස් ඇති නැති දෙපිරිසටම ස්කන්ධ පංචකය තියෙනවා. නමුත් අවිද්‍යාවෙන් ස්කන්ධ පංචකය දිහා බැලුවොත් ඒක ස්කන්ධ පංචකය නවතින්නේ. ඒක පංච උපාදාන ස්කන්ධය බවටපත් වෙනවා. පංච උපාදාන ස්කන්ධය හටගත්තොත් රාග දේශ දෙකෙන් නිදහස් වීමක් නැහැ. ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා තමයි සතර සතිපට්ඨානය වඩන්නේ. කායනුපස්සනා වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනානුපස්සනා වඩන විට වේදනායි ස්කන්ධේ ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට විඥාන ස්කන්ධේ ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට සංඥා සංඛාර නැත්නම් සංඥා චේතනා දෙක ප්‍රකට වෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය අවබෝධ කර ගැනීම සඳහා තමයි සතර සතිපට්ඨාන තියෙන නිසා චිත්තානුපස්සනාවෙහි හා ධම්මානුපස්සනාවෙහි එක වෙනසක් තමයි චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥාන ස්කන්ධය හඳුනා ගන්න එක, ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංඥා චේතන හඳුනා ගන්න එක, සංඥා සංඛාර හඳුනා ගන්න එක. හැබැයි මෙතෙන්දී අපි දක්ෂ වෙන්න ඕන පිනතුන් මේ විඥානය චේතනා දෙක වෙන් කරන්න බෑ, චිත්ත කයිසික වෙන් කරන්න බෑ. මේ අපි සම්පූර්ණයෙන්ම මනසින් කරන දෙයක් නෑ. මේ ඔක්කොම හිතෙන් තමයි වෙන් කර කර මේ බලන්නේ. රූපාදි ස්කන්ධ පංචකය හැබෑ ලෝකෙදි වෙන් කරන්න බෑ. ඒ පහම එකට තියෙන්නේ. පහම පෙරපස්සනම එකට හැටගන්නේ. පහම පෙරපස්සනම එකට නිරුද්ධ වෙන්නේ. අපි මේ භාවනාවෙන් කරන්නේ හරියට තේ එකක් තිබෙද්දිම තේකේ අඩමු දේවල් අපි සොයා බලලා පිරික්සලා බලන් ගන්න උත්සාහයක්. හරි, ඒ උත්සාහයේ ප්‍රතිඵල විදිහට තමයි අපි ඒව වෙන වෙනම අනිත්‍යතාවය දැකලා ඊට පස්සේ පහම එකට ශනිකව අපි දකින්න පුරු වෙනවා. එක විටම පුද්ගලයෙක් දකිනකොටම මේ ස්කන්ධ පංචකය කියලා අපිට දකින්න පුරුව නැති නිසා තමයි මේවා අපි බෙද බෙද මුලදී බලන්නේ. දැන් අපි තැනක් ගැන අධ්‍යයනයක් කරනකොට අපි ගිය මනුත් ස්ථානයකට ගියයි කියලා අපි ඒ තැන මුලින් තැන් තැන් බලනවා. ඒක භූමිය බලනවා, ගොඩනැගිලි වෙන වෙනම තියෙන තැන් බලන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඒක අපි අධ්‍යයනය කළා. ඊට පස්සේ එක විට දකින්නකොටම දකින සමස්තය මෙතන මෙහෙමයි කියලා. අන්න ඒ වගේ තමයි මේ කොටස් දෙකම හඳුනාගෙන අපි මේ පහම දකින්නකොට මේ පහේම ලක්ෂණ ටික එක විටම අරගෙන අපි දකින්න දැක්සන. ඒ සඳහා තමයි කලක්තිසියක් මේ පුහුණු කරමින් යන්නේ. ඒ නිසා මේක දැකපු ප්‍රමාණයට බාහිර රූපය තුළ තමන්ගේ හිත බැස ගන්න ගැතියෙන්නේ නැමඩු වෙනවා. වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ නැහැ අපි බාහිර රූපයක් හඳුනා ගන්න නැහැ කියලා නෙමෙයි කියන්නේ. හඳුනා ගන්න එකට මොකද කියන්නේ? සංඥා කියලා. සංඥා නැති කිරීමක් නෙමෙයි මේ කරන්නේ. වරදවා තේරුම් ගන්න එපා. සංඥා සම්පූර්ණ නැති වෙන්නේ නැති වෙන්නේ මොනවද? සංඥා විපල්ලාති නැති වෙන්නේ. වරදවා තේරුම් ගන්න සංඥාව නැති වෙන්නේ. මොකද වරදවා තේරුම් ගන්න සංඥා විපල්ලාති. ඔව් බොහොම හොඳයි. නিত্য සුභ සුඛ ආත්ම කියන මෙන්න මේ සංඥා විපල්ලාතියයි නැති වෙන්නේ. යම් කිසි කෙනෙක් අනිත්‍ය අසුභ දුක්ඛ අනාත්ම කියන සංඥා තේරුම් ගත්තොත් ඒක දුරු කරන්න ඕන සංඥාවක් නෙවෙයි, ඒක වැඩි යුතු සංඥාවක්. ඒක තමයි දස සංඥාවල දිගිරිමානන්ද සූත්‍ර ආදී සූත්‍රවලින් තියෙන්නේ. ඒ නිසා අවිද්‍යා සහගතව හටගන්න සංඥායි දුරු කරන්නේ. වරදවා තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න අපේක්ෂා දෙවියෙක් වරකට දේශනා කරනවා යම් යම් සිතුවිලිද හිතට එන්නේ ඔක්කොම දුරු කරන්න කියලා. බුදුහාඳුරෝ කියන මම එහෙම කියන්නේ නැහැ. යම් සිතුවිල්ලක් යම් සංඥාවකින් කෙලෙස් හට ගන්නවා නම්, රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම්, එවැනි සංඥා දුරු කරන්නයි මම අනුශාසනා කරන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ අවිද්‍යා සහගත සංඥා දුරු කරන්නට ඕන, විද්‍යා සහගත සංඥා වඩන්නට ඕන. ඒ සංඥා වඩනවා කියන්නේ සංඥාවත් එක්කම එකට යන ප්‍රඥාවක් දිනනවා. ඒ ප්‍රඥාව ශක්තිමත් වීම තුළින් තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. අපට බාහිරින් එන්න තියෙන දුක් ටිකෙන් අපව මේ පැත්තෙන් ආරක්ෂාව දාන්නේ මේ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව වැඩි උත්සාහයි කියලා. අමොහ චෛතසික කියලා අපි ධර්මයේ තියෙනවා. ප්‍රඥාව කියන්නේ මේක. මේ ප්‍රඥාව පහළ මට්ටමේ නම් උඩරිමේට වඩන්න ඕන එක. ඒ නිසා සංඥා මෙන්ම සංඛාර දෙ වැඩි යුතු සංඥා සංඛාර තියෙනවා. ඒ නිසා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝක අනිරත සංඥා, සම්බ සංඛාරයේ ස්වානිත්‍ය සංඥා, ආනාපානසති කියලා සංඥා 10ක් වඩන්න බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළා. මේ සංඥා වඩන්න වඩන්න පින්නතුනි ප්‍රඥාව ශක්තිමත් වෙනවා. හිතේ සතිය සමාධිය දිනු වෙනවා. බාහිර රූප දකින්න දකින්න බාහිර රූපය හඳුනාගෙන ඒ තුල වැට ගන්න ගැටි අඳුනනවා. දැන් අපි බාහිර රූපය හඳුනාගත්ත විතරක් නෙවෙයි, ඒ හඳුනාගත්තු දේ තුල පොත්ගල සංඥාවෙන් දේවල් ආරෝප කරගෙන යම් කිසි දෙයක් කියලා ඒක ආරෝපණය කරගෙන ඒ තුල හිත වැට ගන්නවා. ඒ තුල හිත වැට ගන්නවා කියන්නේ උපාදානස්කන්ධ පංචකය හට ගන්නවා. ඒ කියන්නේ අපි මායාවේ විශේෂයෙන් අන්නේ මායාවේ විශේෂයෙන් අපිව මුදවලා පিত্র විශේෂ නැමැති බුදුරජාණන් වහන්සේගේ විශේෂ මතයට සතර සතිපට්ඨානයේ තුරට කැඳවා ගන්නයි මේ අපි සතර සතිපට්ඨානය වඩන්නේ. අන්නේ ඒ තුලදී මේ ප්‍රතිඵලයක් හැටියට පින්නතුනි ඇතෙන් රූපයන් දකිනකොටම තමන් දන්නවා මේ සතර මහා භූත රූපය එකතු වෙලා තියෙන්නේ. මට මේ පෙනීම අනුව ඒ දෙක එකතු වෙකින් දැන් මෙයා අවබෝධය ලැබුණේ කියන එක තමන් දකිනවා. රූපය ගැන විතරක් නෙමෙයි. ශබ්දය ගැනත් එහෙමයි. ඒ ශබ්දයෙන් දැන් මම අහන ධර්මය ගැන දැන් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙනම් හාමුදුරනේ දැන් හාමුදුරුවෝ කියන බණත් අපි එහෙනම් අහපු ගමන් එහෙම මතක් කරන්නේ මේ කියන්නේ කියලා. පින්නතුනි මෙතෙන්දී හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. මේ අහන දේ ඇසීම මාත්‍රයක් වුණාට ඒක අපි අපේ ළඟ තියෙන ප්‍රඥාවත් එක්ක සම්බන්ධ කරලා ඊළඟ ප්‍රඥාවේ පියවරට මේක ශක්තිය කරගන්න. ඒක බාහිර දෙයින් හටගත්තට බාහිර දෙයට විතරක් ඔබේ ජීවිතේට බලපෑමක් කරන්න බෑ. ඔබේ ජීවිතේට බලපෑම වෙන්නේ ඔබේ අභ්‍යන්තරීය ප්‍රඥාවත් එක්ක මේක සම්බන්ධ වෙනවා. මේ කියන දේ වරදවා තේරුම් ගත්තොත් කෙනෙකුට ඒකෙන් හිත දෝෂය කරගන්නත් පුළුවන්. ඒ නිසා තමයි කොසහයතුම අසද්දු සමහදානි දීපු වෙලාවේ බුදුහාමර ධර්ම දේශනා කළේ නෑ. ධර්ම දේශනා නොකර නික්මලා ඇයි ඒ? ඕ හේ බණ ඒ ධර්ම ඒ මහදානි දීපු වෙලා ඒක බ්‍රාහ්මණේ කණේ මෙච්චර වේදන් කළා මේ නිකන් සල්ලි නාස්ති කරා ලොකු නාස්තියක් කරේ කියලා හිත නරක් කරගෙන ඉතී ඒක ධර්ම දේශනා කරා නම් ඔහුට ඒ වෙනම නාස්තියක් වෙන හැම නොවන විදිහට බුදුහාමර ධර්ම දේශනා නොකරා. බාහිර දේ නැහැ කියලාම නෙවෙයි කියන්නේ. බාහිර දේ තුළ යම් කිසි විදිහක දේවල් ඒක රාසීමක් තියෙනවා. ඒ දේ තුළට පින්නොතින අපේ ප්‍රඥාවත් එකතු කරගෙන අපි මේ දෙකේම සංකලනයක් විදිහට මේ මොහොතේ හටගන්නා වූ මේ චේතනාව ඊළඟ මොහොතට අපි තවත් ශක්තිමත් කරගැනීමයි මේ යන්නේ. අපි සසර ආපු ගමන් මගේ දිගටම ආවේ මේ අපි දකින අහන දේවල් වලින් අපේ හිත හොඳ පැත්තට හෝ නරක පැත්තට ගිහිල්ලා ගෑවුනේ. අන්න එතෙන්දි තමයි පින්නතුනේ අපිට යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වන්නේ. යෝනිසෝ මනසිකාරයට මේක එකතු කරවතින් යෝනිසෝ මනසිකාරයත් එක්ක මේක එකතු කරවතින් අපිට ඒකෙන් ප්‍රඥාව දිනු කරන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරයත් එක්ක ගියොතින් තමන්ගේ මෝහය වැඩි වෙනවා. දැන් අපිට හඬකින් විතරක් නෙවෙයි හොඳ චිත්‍රයකින් අර්ථවත් චිත්‍රයක් දැකලා කෙනෙකුට ප්‍රඥාව දිනු කරගන්න පුළුවන්. හැබැයි මේ පැත්තෙන් සමහර යෝනිසෝ මනසිකාරය තියෙනවා. යෝනිසෝ මනසිකාරය මේ පැත්තෙන් තිබ්බොත් තමයි මේ දෙකම සම්බන්ධ වෙලා තමන්ට හොඳට යන්නේ. අයෝනිසෝ මනසිකාරය තිබුණොත් මේකෙන් අකුසල් වන්නේ. යෝනිසෝ මනසිකාරය තිබුණොත් මේ දෙකම උකහාගෙන ඊළඟ මොහොතට යාදයක් උකහා ගන්නවා. ඉතින් මේකත් මනසේ වෙන දිනුවා. ඒ නිසා අපි යම් තාක් දුරට ආධ්‍යාත්මික දිනුනා නම් යම් කිසි කෙනෙක් විදිය කියන විදිහට දිට්ඨිය දිට්ඨමත් නැ කියන්නේ දැක්කනම් දැක්ක දේ විතරයි ඒක අයින් කරන්න කියන එක නෙවෙයි. නැබි කරොන් කිව්වනේ නේ. ඒක නෙවෙයි කියලා. එහෙනම් අහන දේ ඇහුව විතරයි ඒක අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ අහන දේ Tamanට ලක් වෙන්නේ කනට විතරයි. ඒ ලක්ෂණ දේ ප්‍රඥාවත් එක්ක සම්බන්ධ කරගෙන ඒ ප්‍රඥාව දිනෙදිට උපයෝගී කර ගැනීම තමයි මෙතෙන් මේ කරන්නේ. ඒ ලැබෙන ශබ්දය තමන් දැනගන්නට ඕන ශබ්දයෙන් කරන්නේ ශබ්දයේ හඬ කනට ලං කිරීම විතරයි. ඒක කල එක පැත්තකට එනවා. ඊළඟ අනිත් එක හඳුනාගන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයගේ විදිහට මනෝ විඥාන ධාතුෙන් තමයි ඊට පස්සේ තමන් හඳුනාගන්නේ. ඒ නිසා මේ නික්මන හඬයි සාමාන්‍ය හඬ අතරේ ලොකු වෙනසක් නැහැ සෝත විඥාන දෙකම. සෝත විඥාණයෙන් පස්සේ ඊළඟට ගෙන තමයි මනෝ විඥාණයෙන් තමයි ඉතුරු වැඩ ටික කරගන්න. මේකට අර්ථකථන දීලා, වටිනාකම දීලා, ප්‍රඥාවට ගැළපෙනවා දාදී මේ සියලුම කටයුතු ඊළඟ පියවරේදී තමයි ඊළඟ ටික කරන්නේ. අර අපි කෑම ඕන වෙලාවේදී වීට් එක ගන්න ගිහින්න, එයා වීපුරේ නිදිලා ආයෙගේ වැඩ ඉවර කරනවා. අපි අනෙක් ටික වීට් එක පොටලා, පොරලා, බත්තු වල වෑංජන එක හදාගන්න එක අපි මෙහෙ කරගත්තා. අන්න ඒ වගේ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලින් යම්කිසි දුරක් එනකන් තමගේ කාර්ය බහරේ කරනවා කියලා ඒගොල්ලන් අයින් වෙනවා. මනසට බාර දීලා. අර ශ්‍රී ලංකාවේ යුද්ධ කාලේ අර යුද්ධ ප්‍රදේශණ යනකොට ටික දුරක් ගිහින රතුගුරුසට බාර දෙනවනේ. එතනින් ඒගොල්ලන් අරගෙන ඉදිරියට ගියා. ඒ වගේ තමයි අපට ඒ වගේ තමයි ටික දුරක් මේ ඉන්ද්‍රිය වලින් ඒගොල්ලන්ගේ කාර්ය බහරේ කළා මෙතනට ගේනවා. ඊළඟට අපි විසින් මෙහෙන් අපේ මානසික ස්වභාවයත් එක්ක අපි දිනු කරගන්නවා. එතකොට දෙත්තේ දෙත්ත මතක් කියන්නේ දැක්ක විතරේක අමතක කරන්න කියන කතාව නෙවෙයි. දෙත්තේ දෙත්ත මතක්ම හෝ සුතේ සුත මතක් කියන්නේ ඒ ඉන්ද්‍රිය තුලින් ඒක විතරයි Tamanට ගහණය කරගන්නේ කියන අවබෝධයටයි අපි යන්නට ඕන. ඒ නිසා අහන දකින දේවල් අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. සතිය දිනු වෙන Tamanගේ මතකේ වැඩි වෙනවා ඉන්නේ. හැබැයි බුදුදහමේ කියන්නේ ඒ ගන්න දේවල් කෙලෙස් ඇති වෙන විදියට අනුවැන්නේන විදියට ගන්න එපා කියලා කියනවා. තමන් දෙයක් දැක්කොත් රූපය එයා ලස්සනයි මෙහෙමයි මෙහෙමයි කියලා කෙලෙස් සහිතව ගන්න එපා කියලා විතරයි කියන්නේ. අමතක කරන්න කියලා නෑ. රහතන් වහන්සේ කෙනෙක් පහත් වුණාට පස්සේ කෙනෙක් අද දැක්කොත් දැන් අපි කොහොම ඊයේ රහත් වෙච්ච කෙනෙක් අද කෙනෙක් දැක්කොත් අලුතෙන්ම එයා අද හඳුනා ගන්නවා. කෙඩ දැක්කොත් එයා දන්නවා ආයේ හම්බෙච්ච කෙනා තමයි මේ කියන්නේ. සාමාන්‍ය විදිහට හඳුනා ගන්නවා. හැබැයි හඳුනා ගත්තට අර නිත්‍ය සංඥාවෙන් බැහැරව තමයි මේ හඳුනා ගන්නෙ. ඒක ඉතාමත් බුද්ධිමත් විදියට කෙලෙස් ඇති නොවන විදියට විද්‍යා සහගත වෙන්න ඕනේ කියලා. ඊළඟ කාරණේ තමයි චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවේ වෙනස තේරුම් ගනිද්දී තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි චිත්තානුපස්සනාවේදී හිත ඒ විදිහටම දකිනවා. අය විනිශ්චය කරන්න යන්නේ නැහැ. හොඳ නරක බලන්න යන්නේ නැහැ. නරකයක් නම් නරකයි කියලා බැහැර කරන්න චිත්තානුපස්සනාවේදී යන්නේ නැහැ. චිත්තානුපස්සනාවේදී යන්නේ තියෙනකෙ තියෙන විදිහටම හඳුනා ගන්න උත්තරයි. අය ජජ්මන්ට් දෙන්නේ නැහැ මොකද? ප්‍රී ජජ්මන්ට් මොකුත් නැහැ. ඒ වෙලෙට තියෙන විදිහටම හඳුනා ගන්නයි. හැබැයි එහෙම හඳුනා ගන්නවත් එක්කම ඒක දිගට පවත්වා ගන්න බැහැ. දැන් අපි කියවලින් කවුරුහරි කේන්ද්‍රයෙන් එනකොට ඔයාලා දැන් හෙන්දි කියලා නේද ඉන්නේ? එහෙම කිව්ව ගම ටික ලැජ්ජයි නේ නේ? අන්න ඒ වගේ තමයි හිතට දකින්නකොට මේක සරා ගන්නවා චිත්තං කියලා තමන් සිහියෙන් ඉන්නකොට තමන් ටික දිගටම කරන්න බෑ. තමන් මේක හඳුනා ගැනීමත් එක්කම තමන් එතනින් දුර වෙනවා. අනේ හැංගීම තමයි කරන්නේ. ධම්මානුපස්සනාවට යනකොට මොකද වෙන්නේ? අන්න එතෙන්දී තමයි ඒක දිගට නොපවත්වන විදියට සටන දෙන්නේ ධම්මානුපස්සනාවේදී. දැන් තව පියවරක් ඉදිරියට ගිහිල්ලා චේතනාවම නවත්වන ඊට පස්සේ. චේතන ඇති නොවන විදියට සංඥා අයොන්ස මනස්කාරයෙන් සංඥා ඇති නොවන විදියට එතනින් බ්‍රේක් කරනවා ඊට පස්සේ. ඒ නිසා තමයි නීවරණ ගැන බලන්නේ. දැන් තියෙන නීවරණය නැති වෙන විදියට බලනවා. නැති වෙච්ච නීවරණේ නැවත නොවන විදියට බලනවා. මේ දෙවිදියටම උ බලමියා. දෙවිදිහම කියන්න පුළුවන් ඇත්තෙම. දැන් මේක පෙරපසු කියන කතාවක් නැහැ ඇත්තෙ මේක. ඒකයි තාම ශනිකවනේ වෙන්නේ. සාමාන්‍යයෙන් මදුපිණ්ඩික සූත්‍රයේදී කියනවා චක්කුඤ්ඤ පරිති රූපේට උපාදින් උපාදින චක්කු විඤ්ඤාණං තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංසංජානාති යම් සංජානාති සම්මිතක්කේති යම් මිතක්කේති තම් පපංචේති පපඤ්ඤ සංඥා සංකාර සමුදාකරණ දෙකෙනි මෙලොව විස්තරයක් යනවා. මේ පියවර ගන්නක් යනවා. හැබැයි මේ ගියාට නම් පෙරපසු කියලා වෙන් කරන්න බෑ. මේ දෙකම එකට යන්නේ. එතකොට ප්‍රඥාවෙන් තමයි බැලීමත් එක්ක තමයි යෝනිසෝ මනසිකාරයෙන් සිටීමත් එක්කම තමයි දක්ෂ වෙනවා. තියෙන කුසල පරිහින වෙන විදියට නැති අකුසල නැවත නොවන විදියට තියෙන කුසල වැඩි දෙන වෙන විදියට නැති කුසල වැඩි දෙන වෙන විදියට තමන් තමන් හිත දිනු කරනවා. එහිදී ප්‍රධාන වශයෙන් තමන්ගේ හිතට පීඩාගෙන දෙන කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන වෙන්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තමන්ගේ හිතට ඇති වෙනකොටම තමන් දන්නවා. විශේෂයෙන්ම පින්නතුනේ සමත කමඨහනක් වඩනකොට අපට ලැබෙන ලොකුම වාසිය තමයි මේ නීවරණ වාන්දරට දුර වෙනවා. සාමාන්‍යයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද විතරක් නෙවෙයි අපට හිතට පීඩාගෙන දෙන දෙයක් තමයි උද්දච්ච කුච්ච කියන එක. ඉතින් අසංසම් බව විතරුණු බව. නැත්තම් තමන් කළා වූ අඩුපාඩු ගැන නොකළා වූ හොඳ දේ ගැන තමන් හිත ඇති වෙන පසුබෑම පසුතැවිල්ල. මෙන්න මේ උද්දච්ච කුච්ච නැති වෙනවා. මේ නීවරණ නැති වෙන පිනතේ හිතට ලොකු සහනයක්. ඒ නිසා ධානවල දිවන්නේ මේ නීවරණ වාක් යටපත් කිරීම. එනිසා මේ ආනාපාන සතිය ආදී භාවනා කිරීමත් එක්ක සමන්ට ලැබෙන වාසිය තමයි තමගේ නීවරණ වාක් යටපත් වෙනවා. නීවරණයක් තියෙනවා නම් ඒ නීවරණය හොඳට හඳුනාගෙන හැකිතා දුරට ඒක දුර වෙන විදිහේ තමන් නොනින් මෙහෙය කරනවා. ඒ විතරක් නෙවෙයි ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම මෙතෙන්දී ඔක්කොම ටික එකට අරගෙන බලනවා. දැන් මුලදී කලින් වෙන වෙනම ස්කන්ධ හැටියට බලපු එක දැන් මෙතන සංඥා සංඛාර ස්කන්ධ දෙකත් එක්ක පහමකට තියලා දැන් මේ හට ගැනීම නිරුද්ධ වීම බලනවා. අර තුනත් එක්ක ඔක්කොම එකට එකතු කරලා ඉතින් මේ පහ ඇත්තම වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හැම වෙලාවෙම රූප ශබ්ද ආදී තමන්ගේ හැ අනාදී ඉන්ද්‍රිය වලට පතිත වෙනකොටම තමන් දක්ෂ වෙනවා අරක්කු නොවේ මේක මොනින් දකින්න. සිහිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දැනුම තිබුණාට සිහිය නැතිවම වැඩක් නැහැ. සිහිය නැතිවම මොනවා වෙයි. දැනුම විතරක් ප්‍රමාණවත් නැහැ. දැනුමයි සිහිය දෙකම එකට යනවා. දැන් අපි කොච්චර අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තිබුණත් වාහනයක් ඩ්‍රයිව් කරන්න ඒක තත්පරයක අවධානයක් නැතුව මොකද වෙන්නේ? ලොකු අනතුරක් වෙන්න පුළුවන් නේ. මෙච්චර අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් තිබ්බ කියලා එක්ස්කියුස් නෑ. ඒක තත්පරයක් ඇස් දෙක පියුනොත් වාහන ගානක් එක පොලේ වුණ හැප්පෙන. අන්න ඒ වගේ පින්නතුනි අපි දැනුම වගේම හැකිතා දුරට සිහිය දෙනු කරන උත්සාහ කරන්න. තමන් කොමන ඉරියව්වක හිටියත් තමන්ගේ ඉරියව්ව ගැන නිතර සිහියෙන් ඉන්න. තමන්ගේ සිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. තමන්ට දැනෙන සැප දුක් ආදී වේදනා ගැන හොඳ සිහියෙන් ඉන්න. තමන්ගේ හිතේ තියෙන සිතුවිලි ගැන හොඳ සැලකිල්ලෙන් නිතර ඉන්න. මේ හතර පින තුනේ හතර සහිතව ජීවත් වෙනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ පිරුණු ජීවිතයක් වෙනවා. පරිපූර්ණ ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ධම්මානුපස්සනාවේදී කරන්නේ තමන්ගේ සිත තැම්පත් කර ගැනීම. තමන්ගේ හිතට රාගයක් එනකොට තමන් හොඳට හඳුනාගෙන ඒක නැති වෙන විදියට තමන් නුවණින් මෙහෙය කරනවා. ඒ වගේම ස්කන්ධ පංචකේ හට ගැනීම නිරුද්ධ වීම නැවත නැවතත් නුවණින් බලනවා. ඒ වගේම තමන්ගේ හිත සතිමත් වෙනකොට ඒ සතියත් එක්කම ධම්ම විචය, විරය, සීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන මෙන්න මේ අගනා මුණු මුතු මැනේ තමන්ගේ ජීවිතය තුළ වර්ධනය වෙනවා. බුදුහාඳුරෝ පහරාද සූත්‍රයේ දේශනා කරනවා මහා සාගරයේ මහා වටිනා මුතු මැණික් හැම්පත් වෙලා තියෙන සාගර පතුලේ. ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ මහා සාගරයේ පතුලෙහි අගනා මුතු මැණික් හැම්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ කාරණා. අන්නේ පින්නතුනි මේ සත්‍යබොධ්‍යංග කියන්නේ අපේ ජීවිතවල මහා මුතු මැණික් මේවා. පින්නතුනි ඊටාම දුර ගමනක් සතර බොහෝ දුෂ්කර ගමන් මාර්ගවල මහා කාන්තාර ආත්ම භව පසුපරලා මේ අපි ඇවිදින්නේ ඊටාම සත්‍යයක සේම භූමියකට. මේ සේම භූමිය පින්නතුනි පරලෝස්වේහි හැඩෙන හඬගැන්වෙන හැම තත්ත්වයක් පාසාම මේ සේම භූමිය අපට අහිමිවෙන්නේ තියෙන්නේ. මේ මනුස්ස ආත්ම භාවිතයක් නෙවෙයි. සතර බොහෝ කාලයක් පෙරම්පුර ලබාගත් මේ ගෞතම සම්බුද්ධ සාතනයයි ඒ අහිමි වෙනවා කියලා පරලෝස්වේ තත්පර කට්ටෙන් ඔබට කියන්නේ. මේ ජීවිත අවසන් වීම විතරක් නෙවෙයි දුක. ඊට වඩා අනුතරක් අපට තියෙනවා. මේ එතනින් අපි ගිලිහුනොතින් අපට ආයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය කාලෙකට මුණගැහෙන්න කියලා හිතන්න අමාරුයි. නමුත් මේ සම්බුද්ධ ශාසනය තුළ අපි උපරිම ලෙස අපි ප්‍රතිපත්ති පිළිවෙත් වෙනතනේ ඒ පුණ්‍ය මහිමේ නිසාම අපට ඊළඟ ආත්ම භාවය උනත් මේ ශාසනයෙන් වැඩ ගන්න පුළුවන් තැනක් අපි බොහෝ දීප දෙනවා. ඒ සඳහා වෙනතනේ සමන් ධර්ම මාර්ගය යන වගේම අනිත් පැයට පුළුවන් තරම් ධර්මයේ උදව් කරන්න. තමගේ දරුවන්ට, තමගේ ස්වාමි භාර්යාවන්ට නිවසින් නැති ඉස්සෙල් උදව් කරන්න. තමගේ අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් තරම් ධර්මය අහන සලස්වන්න. අනිත් පැයට පුළුවන් තරම් ධර්මය අහන්නට අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි අපට නැවත සසරේදී සද්ධර්මයේ මුණ ගැහෙන්න තියෙන අවස්ථාව ලබා ගන්න තියෙන වාසිය. ඒ විතරක් නෙවෙයි. වැදගත්ම දෙයක් තමයි හැකිතාක් දුරට ධර්මයේ නිවැරදිව තේරුම් ගන්නත් නිවැරදිම දේ අනිත් පැයට කියනත් උත්සාහ කරන්න. තමන්ගේ පුද්ගලික මත නෙවෙයි. හැකිතාක් දුරට පෙරදහමට එකඟව ත්‍රිපිටකයට ගරු කරමින් ත්‍රිපිටකයේ මූලික ස්ථානයේ තියාගෙන තමන් නිතරම දර්ශනයක් ඇති කරගන්න. තමන් මේ වන විට වැරදි මතයක හිටියත් ඒක කවුරු හරි කෙනෙක් ධර්මානුකූලව පෙන්වා දුන්නොත් ඕනම වෙලාවකට වෙනස් කරගන්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්න ඕන. එහෙම වුණොත් තමයි තමන්ට මතුවට මෙවැනි සම්බුද්ධ ශාසන මුණගැහිලා මේ ධර්මයේ තොල ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ධර්මය යම් කෙනෙක් වෙනස් කරනවා නම් විකෘති කරනවා නම් එවැනි දෙයකට පින්නත් මේ සුළුවෙන් හෝ උපකාරයක් කරන්න එපා. ඒක කරන ලොකු අනර්ථයක් ලෝකෙට. ඒ වගේම ධර්මයේ නිසි ලෙස කෙනෙක් දේශනා කරනවා නම් එවැනි කෙනෙක්ගේ ධර්ම දේශනා අහන ඔබ පෙනෙන්න ඔබේ අනිත්‍යය සඳහා යොමු කරන්න ධර්මයට පක්ෂපාතී අය, සත්‍යකමයට ගරු කරන අය, ධර්මයට විනයට ගරු කරන පිරිසක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඒකත් අපට ධර්මයෙන් ලැබෙන රැකවරණයක්. පින්නතින් ධම්මානුපස්සනාව මේ විදිහටම වඩන්නට අපට ලැබෙන විදිහටයි මේ අනුශාසනා මේක කරන්නේ. අපි ධම්මානුපස්සනාව අපේ දෙනෙත් පියාගිරන වැඩුවත් ශ්‍රවණයෙන් දියුණු වෙන විදිහටයි මේ කරුණික ඉදිරිදි ප්‍රකාශ කරන්නේ. පින්නතුනි, එතකොට ධම්මානුපස්සනාවේ ප්‍රවේද කිහිපයක් තියෙනවා. ඒ තමයි නීවරණ ගැන හිතන එක, ඒ වගේම ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම බලන එක, ඒ වගේම ආයතන ගැන ඇස්තන් අනනාසය ජීව ශරීරයේ කියන මේ ආයතන හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා නේද? ඒ වගේම මේ ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතන පහ වැඩ කරන්නේ නැහැ. එක විට එක ආයතනයක් විතරයි. නමුත් අපිට මේ ආයතන වල වේගය නිසා අපිට හිතෙන ආයතන හයම එකට යන්නේ කියලා. අර වේගයෙන් ගිනි පෙරලක් කරකවනකොට අපිට අර ගිනි වලලක් වගේ නෙමෙයි. ඒ වගේ තමයි මේ ආයතන හයම එකට යනවා වගේ පේන්නේ. නමුත් වෙනතුනේ මේව වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි කොමන ආයතනයක් ක්‍රියාත්මක වුණත් ස්කන්ධ පංචක එක විතරම හට ගන්නවා ඒ ආයතනත් එක්කම. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ ඒ මොහොතේම ඇසයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පත්තියයි චක්කු සම්මස්සජා වේදනාවයි රූප සංඥාවයි රූප සංකේතනාවයි රූප සංහාවයි රූප විචක්කයයි රූප විචාරයයි 10යම පෙරපසුනම හටගත්තා. එතකොට ඒ 10යම හට ගැනීම අතුරේදී අපි අවිද්‍යාවෙන් නම් බලන්නේ ඒ 10ත් එක්කම පංච පාදයන් සංදයක් හට ගන්නවා. ඒ අවිද්‍යාවේ ප්‍රමාණය දුකක් හට ගන්නවා. ඒ පිළිවෙත අපි නොනින් දැක්වතින් ස්කන්ධ පංචකයක් හටගත්තට උපාදාන ස්කන්ධ කරා යන්න නැහැ. අපිට ඒක හඳුනා ගැනීම විතරක් අපි නවත්වනවා. වේදනාවක් ඇති දුක් වේදනා ලැබෙන්න පුළුවන් කායිකව. නමුත් මානසික දුක් වේදනා ලැබෙන්නේ නැහැ. ශාරීරික වේදනාව ආතන මහන්සිය තුමා දැනෙනවා. භෞතික ශාරීරික වේදනාවක් දැනෙනවා. හැබැයි ඒක මානසිකව ගන්න එක නිසා මානසයෙන් දෝමනස්යක් ඇති වෙන්නේ නැහැ. ආයතන කුසලතා වැඩි කර ගැනීමත් බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වෙනවා. ඒ වගේමයි ආයතන කුසලතාවය කියන්නේ එක ආයතනයකදී අනිත් ආයතනයෙන් කරන්න බෑ කියන එක සහ ඒ ආයතන හටගන්නේ මේ මොහොතේ හටගෙන නැතිනම් නිරුද්ධ වෙනවා කියන එක. ඒ වගේම මේ ආයතන 12ක් තියෙනවා. අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි. මේ ආයතන 12න් ආයතන 11ක්ම අනිදස්සන. අනිදර්ශන කියන්නේ මොනවද? ඔව් නිදර්ශන නෑ නෑ නැත්නම් දකින්න බෑ කියන එක. රූපස්කන්ධයේ විතරයි දකින්න පුළුවන්. රූපායතන විතරයි දකින්න පුළුවන්. රූපේ කොට රූපේ වර්ණ මාත්‍ර විතරයි. ශබ්දේ දකින්න බෑ. ස්පර්ශේ දකින්න බෑ. ඇහැ දකින්න බෑ. ඇහෙන් ලෝකයක් දකින්න පුළුවන්. නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න බෑ කියන්නේ ඇයි? ඇහැ කියන්නේ මේ මාංශස නෙවෙයි බුදුදහමෙන් චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ. චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ ඒ මොහොතේ විඥානය ප්‍රතිබද්ධව හට ගන්න ඒ ඇසකයි පෙනීමේ ශක්තියටයි චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ. මේ ඇහැ කැඩිලා බිඳිලා යන එකට නෙවෙයි බුදුදහමෙන් චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ. චක්කෝ අනිච්ඡං කියන්නේ ඇස සජීවි වෙන්නේ ආලෝකයේ ආදී විඥානයේ ආදී අර මුලින් සඳහන් කරපු කර්ණවල එකතු වීමයි විඥානය හටගන්නේ. ඒකත් ඒ මොහොතට හටගන්න ස්වභාවයක් කියන එකයි චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ. ඒ පේන ඒ කියන චක්කෝ කියන එක දකින්න බෑ. මේ පේන ඇහැ ඇඟිල්ලෙන් ඇන්නොතින් ඒ අනින්නේ චක්කෝ වලට නෙවෙයි. ඒ අනින්නේ කයටයි. මේ ඇඟිල්ලෙන් ගහන හැ මරුණ පස්සෙත් තියෙනවා. නම චක්කෝ මනිච්ඡන් කියන එක ඒකෙන චක්කෝ කියන එක මරණයෙන් පස්සේ නෑ. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. මේ මොහොතේ අනිත්‍ය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට මේ ඇස මැරිලා තියෙනවා. ඒ නිසා මේ ඇස සජීවි වෙන්නේ අර හේතු ටික ඔක්කොම දැන් ඇස් දෙක පියවර තියෙනකොට ඇස් දෙක මේ කියලා වගේ. ඇහැ කියන එක සජීවි වෙන්නේ අනිත් හේතු ටික තියෙන වෙලාවේදී විඥානය සක්‍රිය වෙනකොට. දැන් මේ මොහොතේ ඔබට ශබ්ද වාහාරය යනවා එහෙනම්. ඇහුණට ඔබට ඒ අවධානය නැති නිසා ඒක ශබ්ද ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ ඔබට. මේ රූප ආයතනය කියලා කියන්නේ ඒ මොහොතට සජීවි වෙන රූපේ. දැන් මේ ගොඩනැගිල්ල කිව්වට රූපේ වෙන්නේ නැහැ. රූප ආයතනය වෙන්නේ නැහැ. රූපේ වෙනවා රූප ආයතනය වෙන්නේ නැහැ. රූප ආයතනය වෙන්නේ මේ සම්බන්ධයත් එක්ක යනවා. එතකොට මේ කියන රූප ආයතනය කියන එක මේ මොහොතේ හටගන්න දෙයක්. ඇස සජීවී වෙච්ච තැනදී මේ රූපේ ආයතනයක් වෙනවා. මෙන්න මේ ආයතනට අපි දක්ෂ වීමත් මේ ධම්මානුපස්සනාව තුළදී කරනවා. ඒ අතර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයත් මේත් එකම ලැබෙනවා. තව දුරටත් ධම්මානුපස්සනාවේදී දුකේ හට ගැනීම නිරුද්ධ වීම හොඳට නුවණින් දකිනවා. පරස්කන ආසාදීන්ද්‍රිය හටගන්න නිරුද්ධ වෙන ආකාරය දුක්ඛ සත්‍ය තුලදී විස්තර කරනවා. ඇසකන ආසාදීන්ද්‍රිය ආයතන 6 10කට බෙදෙන ඊට පස්සේ 10 ගන්න 60ක් යනවා ඊට පස්සේ. ඒතොර අන්නේ කිසි කිසියම් දෙයක හිත බැසගත්තු තෘෂ්ණාව අවිද්‍යාසගතය බැලුවොත් තෘෂ්ණාව හටගන්නම හේතුර හිත බැස ගන්නවා. හිත බැසගත්තු දුක නිදහස් වීමක් නැහැ. හිත බැසගත්තු මායාවේ විෂය බැස නොගන්නා විදිහට විද්‍යාවෙන් බැලුවොත් තමන් බුදුහාඳුරන් විශේෂ සතර සතිපට්ඨාන තුල කෙනේ හැංගීමට මේ පැතර ටිකින් ටික අදින කැන්නේ කරා. මෙන්න මේ අවබෝධය තුල යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔහු මාර්ගඵල නොලබු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු නොහිඩියක් වෙන්න තුනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරන බුදුදහමෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනා මොකක්ද කියලා. ඔහු සෝවාන් නවිත කෙනෙක් වුණත් ඔහු සක්කායදිටිය සපුරා දුරු නොකරපු කෙනෙක් වුණත් ඔහුගේ අස්ථාන ආසාදීන්ද්‍රිය වලට මනාප රූප වෙනකොට ඇත්තම රූපයෙන් මනාප වහනා පේන්නේ නැහැ. තමන්ට දැනෙන විදිහට අමනාපයක් ඇති වුණොත් මනාපයක් ඇති වුණොත් මනාපමනාප දෙක මැටි වුණොත් මේ ඇති වෙන මොහොතේම හෝ මේක සංකත දෙයක් නේද? මේ කෝලාරික දෙයක් නේද? මේක පරිසම්පන්න දෙයක් නේද කියලා හෝ ඉක්මනටම බලන දැක්වෙනවා. මොකද හිත නිදරම කුරුදු පැට තියෙන නිසා ਉਹ ප්‍රමාද වෙන්නේ නැහැ. ਉਹ මුලා වෙනවා නැත්තේ නැහැ. හැබැයි දුරට උඩ යන්න බෑ. ਉਹ මේකේ සංකත බව දකිනවා. ਉਹ එන්නේ නැනම අවිද්‍යාවේ ප්‍රබලත්වය අඩු කරනවා. වේගයෙන්ම දකින්න දැක් වෙනවා කොයිතරම් වේගවත්ද. ਉਹ මේ සතිපට්ඨානය තුල සිටීමේ ප්‍රතිඵල විදියට ඇතින් රූපයක් දකිනකොට ඔහුගේ බාහිර රූපය තුල හිත වැක ගන්න පුළුවන්. හැබැයි ඇසිගේ ඇස පිය ගන්න මොහොතක් තුල ඔහු දැනගන්නවා මේක හටගත්තා කියලා. ඇස පිය ගන්න මොහොතකදී ඒ මනා පවනාව දුර වෙලා ගිහිලා උපේක්ෂාගෙත පිරෙනවා. පොමෙතරම සිහින් ඉන්නේ. ඇහැට රූපයක් දකිනකොටම බාහිර රූපේ තුන හිත වැස්ස ගන්න පුළුවන් අවිද්‍යාවෙන්. හැබැයි ඕ මේ සංකත ඕලාරික පරිසම්පන්න වශයෙන් බලන නිසා ඇති කිය ගන්න වේගයකදී ඒ මනා පවනාව දුර වෙලා හිත උපේක්ෂාගෙත පිරෙනවා. කනක් පබ්දයක් ඇහෙනකොට අසුරු සෙනක් ගන්න මොහොතකදී ඒ කනට ඇති වෙච්ච සම්දේ පිළිබඳව ඇති වෙච්ච නිත්‍ය සංඥාව දුරු කළා ඔව් හේතුඵල ධර්ම දකිනවා. නාසයෙන් ගඳ සුවඳක් එනකොට ඒ නාසය ඔස්සේ ඇති වෙච්ච ස්කන්ධ පංචකය උට උපාදාන ස්කන්ධ පංචකය දවල් ගොඩ නැගෙන පුළුවන්. නමුත් ක්ෂණිකව හරියට නෙළුම් පතකට වැටිච්ච වතුර බිඳක් වගේ වතුර බිඳක් ඇලවෙච්ච වතුර බිඳක් එකපාරක් පල්ලහට වැටෙනවා වගේ ක්ෂණිකව නාසය ඔස්සේ ඇති වෙච්ච මනා පමනාප දුර වෙලා හිත උපේක්ෂාවේ තියෙනවා. දිවට යම් විතරක්ෂයක් ගැන මනාපයක් හෝ අමනාපයක් හෝ මනා පමනාපයක් ඇති වෙනවා තියෙනවා. ඇති වෙන පුළුවන් උඩ. අපට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. නමුත් සතිය සහ නුවණ දිනු කිරීමේ ප්‍රතිඵල විදියට හරියට දිව කෙලවරේ තියෙන කෙළපිඩක් වේගෙන් පිටතර නික්මෙනවා වගේ සුළු මොහොතකින් වැඩි කල් යන කෙනෙක් ඉක්මනටම හිත මනා පමනාප දුර වෙලා එතකොට සායිබිල බාහිර තුලින් කෙලසක් ඇති වෙනකොටම තමට ලැබී හිතන තමන් ගැන තමන් අභ්‍යන්තරයෙන් පැත්තට හැරෙන වැරදුනා තමයි කියන්නේ. ශරීරයට පහසක් නිසා ස්පර්ශයන් නිසා මනාපමනාප ඇති වෙන පුළුවන් ඇති වෙලා හරියට ශක්තිමත් පුරුෂයෙක් දික් කරපුවාක් නවන මොහොතකදී නවපතක් දික් කරනවා වගේ ඉතාම සුළු මොහොතකදී හේතනක්කා තමන්ගේ මනාපමනාප දුරු කරගන්නවා. හිතට අතීත අනාගත වර්තමාන අරමුණක් පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන සිතුවිල්ල ගැනමට ඇති වෙනේ මනාපමනාපාදී දුර වෙලා හිත උපේක්ෂාවේ පිළිටන්න ගත වෙන කාලය හරියට ඊටාම රත් වෙච්ච වතුර බහය යකඩ භාජනයකට වතුර බිඳන් ගන්න වගේ දාපු ගමන් මේක දීවිල යන වගේ ඉක්මනින්ම ඔහුගේ හිත උපේක්ෂාවේ පිළිටන. මේ පින්නතුනේ මාර්ගඵලලාභිය ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ගඵල ලබන කලින් ඇති වෙන සත්‍යය ගැන මේ කියන්නේ. මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ පින්නතුනේ සඳහා සිහි අපි නිතරම දුරු කරන්න ඕන. දර්ශන සම්පන්නිය යුතුව දික්ඨීංච අනුපගම්ම සීලවා දක්ෂණයන සම්පන්නෝ කියන විදිහට දෘෂ්ටි වලට නවයට නොසීලවත් බවෙන් යුක්තව මේ ධර්ම මාර්ගයේ විද්‍යාවන් ප්‍රතිපන්නයි. මේ කාරණා මන සූත්‍රය දෙන්නේ මනසෝත්‍රයේ මේ කරුණු විස්තර වෙන්නේ. ඉන්ද්‍රිය බාන සූත්‍රය, මධ්‍යම නිකායේ අවසාන සූත්‍රය, 152 වෙනි සූත්‍රය. ඉන්ද්‍රිය බාන සූත්‍රය. මේ සූත්‍රය ඇත්තෙන්ම මම අධ්‍යයනය කළා. හැබැයි අධ්‍යයනය කළාට ඒ නොතේරිච්ච කරුණක් මම ගියායේ බලනකොට මට වැටහුණා. පින්නතුනේ මේ ඉන්ද්‍රිය බාන සූත්‍රයෙන් කියන කරුණුවතින් දෙවනි පියවර තමයි සේක ප්‍රතිපදාව කියන එක. සේක ප්‍රතිපදාවේදී තාම වැදගත් කාරණයක් සඳහන් වෙනවා. සේක කියන්නේ දැන් සෝවාන් වෙච්ච කෙනෙක්. සෝවාන්ල ඉදිරි මාර්ගඵලවල ඉන්න කෙනෙක්. අර වගේම උට අස්තනාසාදීන් දිවට අරමුණු වෙනවා. එනකොට ඔහුගේ හිත ඇතැම්මිට යම් කිසි විදියක මුලාවක් ඇති වෙන්න පුළුවන්, ලෝභ දේශ ඇති වෙන්න පුළුවන්. මොකද සෝවාන් වෙච්ච කෙනා රාග ද්වේෂ සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙක් නෙවෙයි. ඒක දුරු වෙන්නේ අනාගාමී වීමෙන්. මොහේ සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙකුත් නෙවෙයි. යම් කිසි මට්ටම්වල මුලා වෙන්න පුළුවන්. හැබැයි මුලා වුණත් ඔහුට ඒක වැඩි වෙලා නැහැ. ඔහු ගැන සඳහන් කරනවා අට්ඨේ යති හරා යති නිබුද්ධති කියලා. ඔහුට ඒ තුළින් මනාප අමනාප ආදී ඇති නැති වෙනකොට ඔහු ඒක ඉතාම නොනින් මෙනෙහි කරනවා. ඒ වගේම ඔහු ලැජ්ජ වෙනවා. ඒ වගේම පිළිපුල් කරනවා. අනේ මාමාගේ ආර්ය ශ්‍රාවකයන්ට මේක හරි නෑ නේ කියලා ඔහු ලැජ්ජාවටපත් වෙනවා. ඔහු ඒක දිගින් දිගට මේ දෙන්නේ නෑ. ඔහුගේ ඇති වරදක් වෙන්න පුළුවන්. වරදක් වුණත් ඔහු වරද පිළිගන්නවා. ඔහු කවදාවත් වරද සංගවන්නේ ආර්ය ශ්‍රාවකේ. ඒක ඔහුගේ ළඟ තියෙන ලක්ෂණය. ඒ නිසා සේක ප්‍රතිපදාව හැටියට කියන්නේ ඔහු තුළ මනාපමනාපාදී ඇති වෙන්න පුළුවන් සෝවන් ශ්‍රාවකයෙකුට. අනාගාමී ශ්‍රාවකයෙකුට යම් කිසි විදියක මුලාවක් ඇති වෙන්න පුළුවන් මොහේ සම්පූර්ණ දුරු කළ නැති නිසා. හැබැයි ඔහුට ඒක වැඩි වෙනවක් තියන්නේ නැහැ. ඔහුගේ අදහස නිරුද්ධ වෙනවා. ඒ වගේම ඔහුගේ ශාරීරික පිටුව ගන්නවා. කියන සලහ සඳහන් කරනවා ඉන්ද්‍රබාන සූත්‍රයේදී භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෙකුගේ ලක්ෂණ. භාවිත ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය භාවන වැඩල ඉවරයි. යා කොහොමද යා සම්පූර්ණයෙන්ම තමන්ගේ සියලුම දේවල් පාලනය කරන මට්ටමට ඇවිල්ලා. ඔහු ගැන සඳහන් කරනවා පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරති අපටික්කුල සංඤේ විහෙරති. යම් කිසි කෙනෙක් පිළිකුල් අරමුණක් පිළිබඳව නොපිළිකුල් විදියට සිහි කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන් ඕකට. අසුචි ගොඩක් දැකලා අසුචි නෙවෙයි කියලා සිහි කරන්න ඕන නම් සිහික අතර ගන්න පුළුවන්. ඒ වගේම අපටික්කුලේ පටික්කුල සංඤේ විහෙරති කියන විදියට නොපිළිකුල් දෙය පිළිකුල් විදියට සිහි කරන්න පුළුවන්. ඕනම ලක්ෂණ කෙනෙක් දැකලා මේ අසුචි ගොඩක් දැකේ තනක් පුළුවන් නම් ඒ විතරක් නෙවෙයි. පටික්කුලේට අපටික්කුලේට අපටික්කුල සංඤේ විහෙරති. පිළිකුල් සහ නොපිළිකුල් කියන දෙකම තියෙන දෙයක් නොපිළිකුල් විදියට සිහි කරන්න පුළුවන් නම් එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම අපටික්කුලේට පටික්කුලේට පටික්කුල සංඤේ විහෙරති. නොපිළිකුල් සහ පිළිකුල් යන දෙකම දෙයින් යුක්ත දෙයක් යාට ඕන නම් පිළිකුල් විදියට මෙහෙ කරන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ඒ විදිහට විතරක් නෙවෙයි පිළිකුල් බව සහ පිළිකුල් බව දෙකම දුරු කළ උපේක්ෂාවෙන් දැන පුළුවන් ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම තමන්ගේ වසඟයට අරන්දී. ඒ නිසා ඕනම සුබ දෙයක් ලස්සන දෙයක් හැට විදියට මෙහෙ කරන්න පුළුවන්. එක දෙයක් ලස්සනයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ දෙකම දුරු කළ උපේක්ෂාවෙන් තනක් පුළුවන්. ඕනම විදියක තමන් කරන්න පුළුවන්. මොකද සම්පූර්ණම අභ්‍යන්තර පැත්තෙන් සම්පූර්ණම තම පාලනය කරතියි. ඕනෑම අපිරිසුදු කෙනෙක් ඒ පිළිකුල් සංඥාව දුරු කරලා අතින් අල්ලල පිරිසුදු කරන්න පුළුවන්. මුළු ලෝකෙම ප්‍රශංසා කරන දෙයක් ලෞකික දෙයක් යාට අසුචි තේ සලකලා බැහැර කරන්න පුළුවන්. ඕනම දෙයක් ගැන උපේක්ෂා සාගත බලන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. මේක තමයි පින්නතුනි ආර්ය ශ්‍රාවකගේ ලක්ෂණය. මේක තමයි පින්නතුනි බර බිමින් තිබීම කියලා කියන්නේ. මේක තමයි හිත සැහැල්ලු කරගන්න ක්‍රමය. මේක තමයි සැබෑ රැකවරණය. මේ සැබෑ රැකවරණය අපි ලබා ගත්තොත් මායාවෙන් පංච මායාවෙන් අපි දුර වෙනවා. ඛණ්ඩ මාරවලින් දුර වෙනවා. උපාදාන ස්කන්ධ පංචකේ නැමැති ස්කන්ධ පංචකේ නැමැති මායාවකින් අපි දුර වෙනවා. ඒ වගේම ක්ලේශ මායාවකින් දුර වෙනවා. කෙලස් නැමැති මරුවාවකින් අපි දුර වෙනවා. අවිසංඛාර මාය කියලා අවිද්‍යා පත්‍ය සංඛාර නම් හඳුන්වන අවිද්‍යාව හේතුවෙන් ඇතිවන සංඛාර නැමැති මායාවගෙන අපි දුර වෙනවා. ඒ විතර නෙවෙයි අපි දේවපුත්ත මායාවේ විදිහට වසවර්ති මායාවේ ක්ෂේත්‍රනොත් අපි මායාවේ ඇත්තට වැලි ගහලා අපි යනවා. ඒ තරක් නෙවෙයි මච්චු මාරය මරණේ නැමැති මාරයාගේ මත විජයග්‍රහණය කරනවා. භෞතික ශරීරය මරණයට පත් වෙන්න පුළුවන් නමුත් මානසිකව හෝ ඒ මරණ දුක විඳින කෙනෙක් නෙවෙයි. ඔහුගේ මරණය ආමංගල්‍ය කාරණයක් නෙවෙයි. ඔහුගේ මරණය මංගල්‍ය කාරණයක්. අපි ලබන මාස සමරන්නේ බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ මංගල්‍යය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් සෑම මංගල්‍යයක්. දිනදිනේ බෞද්ධයන් මේ අපට බුදුහාම දේශනා කරන්නේ අපේ මරණය මගුල් ගෙදරක් කරගන්න ක්‍රමය. ඒ නිසා අපට යම් කිසි මට්ටමකට අපේ මරණයෙන් පස්සේ ඊළඟ භවයේ අඩුගානේ මීට වඩා ඉහළ සුගතියකට යන්න පුළුවන් නම් ඒකත් යම් කිසි විදිහක මංගල කාරණයක්. සම්පූර්ණ දුකින් නිදහස් වෙන්න බැරි වුණත් අඩුම ගානේ මීට වඩා සුගතියට යන්න පුළුවන් ඉදිරිය මනස දිනු කරගන්න පුළුවන් නම් එදාට මේ ශරීරය අත්හරිනකොට අපි ලබා ගන්නීට වඩා ඉහළ ශරීරයක්. ඉහළ පහසුකම් ටිකක් සහිතව මේට වඩා ධර්මයේ හැදෙන්න පුළුවන් වටා පිටාවක් සහිත තැනකටයි අපි වීසෙක අරගෙන තියෙන්නේ. මේ වීසෙක එක්ස්පයර් වෙනකොට ඊළඟ වීසෙක අපි රිනියු කරගන්න හොඳ තැනක. ඒ විතරක් නෙමෙයි පින්වදින බුදුදහමෙන් කියන්නේ ඒකත් වඩා ඉහළට ගිහලා සම්පූර්ණ මේ සතර ගම නිමාවක් කරලා අනිත්‍යව සංඛාරා උපාද වයනම් විනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති ඒ සමෝප සමෝසුහෝ කිය විදියට මරණ ගෙදරකදී කියන ගාථාව වහලති අනිත්‍ය ප්‍රතිසමිත ගාථාව මේ ගාථා කියනකදී ඇත්තටම අපේ මරණයකදී නෙවෙයි කියන්නේ. මේ ගාථා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ, පසේ බුදුරජාණන් වහන්සේගේ කෙනෙක්ගේ, බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මළගම්කදී කියන ගාථාවෙන්. සතර ගම නිමාටපත් කරපු කෙනෙක්ගේ ස්වභාවය ගැන කියන ගාථාවක් තියෙනවා. එනිසා අපි මෙතුනේ කෙසේ වෙතත් අපේ ජීවිත ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ගැනයි මේ සඳහන් කළේ නිසා සතර කලාව මහා පුණ්‍ය මහිමේ කානිසංශයක් විදිහට සවනානුත්තරී ලබන අවස්ථාව ෂණ සම්පති ලබන ඔබ මේ ලබාගත්ව මොහොතෙන් උපරිම රැකවරණ ලබා ගන්න. මේ රැකවරණය තමයි බුදුහාම දේශනා කළේ අත්දීපා භික්ඛවේ විහෙතත් සරණානාඤ්ඤ සරණා කියලා කියන්නේ. තමන්ගේ සිත තමන්ට පිරිසරණ කරගන්න, සතිය පිහිටම් කරගන්න, සම්මාසතිය. ධම්මදීපා භික්ඛවේ විහෙතත් ධම්ම සරණානාඤ්ඤ සරණා, ධර්මයේ පහන කරගන්න, ජීවනක් කරගන්න, ආඤ්ඤ සරණා. වෙන කිසිම පිරිසරණක් අපට නැහැ. ඒ රැකවරණය සඳහා කිනුත් අපි අප්‍රමාදීව කටයුතු කරමේ සඳහා ඔබට පිරුවන් සරණින් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න ඕන නම් පුළුවන්. හොඳයි පින්වතුනි, අපි එහෙනම් නිමාටපත් කරමු. පින්වතුනු දැසන පටන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම ලබා දෙන්නට අද දිනේ කැප කරපු අවස්ථාව උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කරගත් ඥාපමණ පුණ්‍ය චේතනාවල බලයෙන් අපනමින් මියගේ යම් තාක් ඥාති මිත්‍රාදීන් දෙත්නම් මේ ජීවිත කාලය තුළ විතරක් නෙවෙයි අනන්ත සසරේ අපට මව් දීමාපියන් වෙලා ලේයින් කිරෙන් දහඩේ අපෝ පෝෂණය කළා විවිධ ආත්මභාවල උපත ලබා තින් අපේක්ෂාවෙන් සිටින යම් තාක් ඥාති මිත්‍රාදීන් දෙත්නම් ඒ සියලුම දෙනා ඒ වගේම අපට මේ පහසුකම් ටික ලබා දෙන්න මේ තාක්ෂණික පහසුකම් ටික දිනුව ලබා දෙන්න ගිහිල්ලා දුගති ගාමි වෙච්ච අපමණ සත්‍යයන් මේ මොහොතේ අපාගත වෙදී ඒ හැම දෙනාටමත් මේ පින අනුමෝදන් වේවා. ඒ හැම දෙනාම සුගති ගාමි වෙත්වා, අවසන බුදුන් දැක නිවන් දකීත්වා කියන ප්‍රාර්ථනාවයි. ඒ හැම දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් සංඝදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්තුන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. පින්තුන් සිදු කරන සියලු දැහැම කටයුතු වඩවඩා සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. විශේෂයෙන් මේ පින්කම් මේ ආකාරයට ලස්සනට සිදු කරගන්නට උදව් උපකාර කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ධම්මපීති හාමුදුරුවෝ, සද්ධානුසාරි හාමුදුරුවෝ, ඒ සුමංගල හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථාන වාසී සියලු ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ සියලු රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්තේ සින්දියා. දාන සීල භාවනා ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් පිනතුනේ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය සැලසේවා. බඩවඩාත්ම ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට සියලු ශක්තිය, ධෛර්යය, කායික මානසික සුවපත් භාවයේ, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බඩවඩාත්ම සැලසේවා. හැම දිනාටම මේ පින්කම ආනිසංසයෙන් මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජය ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාච නින්දුක්ඛං භයං පංචාච නිබ්බයං සෝකං පංචාච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ දුකින් මේලෙන සති දුකින් මිදෙන්වා බියෙන් පෙළෙන බිය නැති වෙත්වා සොරින් නැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.